බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සෙනෙවත්නි, අදත් ඔබ බලාපොරොත්තු වන්නේ සිරිත් පරිදි සිදු කරන සූත්‍ර දේශනා මාලාවෙහි අද දිනට නියමිත සූත්‍රය ශ්‍රවණය කරන්නටයි. ආරම්භයේදීම අපි අප සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ හදවතෙහි දරාගෙන ඒ බුදුරජාණන් වහන්සේ මට පිළිසරණක් වේවා කියන පැතුමින් උන්වහන්සේ දේශනා කරපු උතුම් සද්ධර්මය සිහිපත් කරගෙන ඒ සද්ධර්මය මගේ ජීවිතයට ආලෝකයක් පිළිසරණක් වේවා කියන පැතුමින් ඒ ධම්මග අනුගමනය කරපු සරියුත් මොග්ගලන් ආදී නික්ලේශේ මහරහතන් වහන්සේලා මගේ ජීවිතයට ආලෝකයක් සරණක් පිළිසරණක් වේවා කියන පැතුමෙන් ඒ ත්‍රිවිධ රත්නය හදවතෙහි දරාගෙන ඔබ නිරතුරුව ආරක්ෂා කරන සීලය අදිස්ථාන කරගෙන ඔබේ කය වචනේ හොඳින් පිහිටුවාගෙන මේ වැඩසටහනට අපි සහභාගි වෙමු. ආරම්භයේදීම අප ඉතාම ශ්‍රද්ධාවෙන් සූදානම් කොට තියෙන මල් පහන් සුවඳ දුන් ගිරන් ප්‍රසාදයෙන් යුත් මේ ප්‍රණීත සම්බුද්ධ පූජාව ඔබේම දෑතින් බුදුහාඳුරන්න කරන උපහාරයක් සේ බුද්ධ පූජාවක් සේ සලකා සැදැහැසිතින් අප පූජා කරමු. බුදුරජාණන් වහන්සේ තුළ දක්නට ලැබුණු ඒ උතුම් සම්බුදු ගුණ මහා කරුණා මහා ප්‍රඥාදී ඒ නික්ලේශී සම්බුදු ගුණයට නිසියලු පූජාවන් උපහාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්නතුනි, අප දැන් ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ සිටින මේ ස්ථානේ ඉඳලා ලෝවැ සිසියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව අප භාවනාවක් වශයෙන් වඩමු. මාමේ සිටින ස්ථානයේ පටන් සියෝ දෙස වැසෙ සියලු සන්තුයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙන්වා මාමේ සිටින නිවස ගම නගරය ප්‍රදේශය ප්‍රාන්තය රට මහාද්වීපය මේ පෘථුවිය සෞරග්‍රහ මණ්ඩලය මේ ගැලක්සිය මුළු මහත් විශ්වය වැසි සියලු සන්තයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙන්වා. මේ නිවසේ පටන් දස දිසාගත සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත්නි අදත් අප බලාපොරොත්තු වන්නේ සූත්‍ර දේශනාව සිදු කිරීමටයි අද අප තෝරාගත් සූත්‍රය මජ්ක්‍ධිම නිකායෙහි මහා සලායතනික සූත්‍රය අපේ ජීවිතයේ යථාර්ථය විස්තර කෙරෙන අතිශය ගැඹීර වූත් වැදගත්තුත් බුදුදහමේ මූලික කරුණු රාශියක් එකට එක්තැන් කරපු සූත්‍රයක් විදිහට මේ සූත්‍රය අපට ඉදිරිපත් කරන්න පුළුවන්. අප බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසීමෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ අපේ නුවණ ප්‍රඥාව දියුණු කරගන්න. අප ඇයි එහෙම කළ යුත්තේ? අපි යම්තාක් මානසිකවත් කායිකවත් දුකක් විඳිනවා නම් ඒ සියල්ලටම මූලික හේතුව වුණේ නොදැනීම හෙවත් අවිද්‍යාව කියන කාරණය. එතකොට ඒ දුකෙන් නිදහස් වෙන්නට නම් අප කළ යුතු ප්‍රධානතම දේ තමයි අවිද්‍යාව දුරු වෙන ආකාරයට අපි සිතනට ඕන. එහෙම සිතන නම් ඒ සිතිය යුතු ආකාරය පිළිබඳව ලෝකයේ පහළ වෙච්ච උසස්තම ශාස්ත්‍රවරයාගේ අනුශාසනාව අපට අහන්නට සිද්ධ වෙනවා. එතකොට මේ ධර්මය අහනකොට අපට නුවණ පහළ වෙනවා. ඒ නුවණත් එක්කම අපේ හිතේ තියෙන රාගාදී කෙලෙස් අඩු වෙනකොට හිතට එන තියෙන පීඩාව අඩු වෙනවා. ඒත් එක්ක අපේ මානසික සුවය සතුට දියුණු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධර්මයේම කියලා කියන්නේ සතුට ලබන මාවත. ඒ සතුට බාහිර දෙයක් ළඟා කරගෙන ලබන සතුටක් නෙවෙයි. ඒ සතුට දුක ඇතිවීමට හේතු නැති කිරීමෙන් ලබන ආධ්‍යාත්මික සතුටක්. මෙන්න මේ සතුට ලබන්න තමයි අපි බෞද්ධ නාමයෙන් අපි හැමදේම කළ යුත්තේ. ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් පූජා කළත්, සිල් සමාදන් වුණත්, දෙමව්පියන්ට සැලකුවත්, අසරණ කෙනෙකුට පිහිට වුණත් ඒ විතරක් නෙවෙයි, අපි ඊට ඉහළ කුමන කුසල කර්මයක් කළත් මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙ යුත්තේ අපේ හිතේ මානසික සුවය දිනු කරගන්නට. ඒ මානසික සුවය දිනු වෙනවාද කියලා බලන්නේ අපි අප කරන ක්‍රියාවල් වලින් අපේ හිතේ තියෙන ලෝභකම දැඩි බැඳීම් අඩු වෙන්නට ඕන. අපේ හිතේ කෙනෙක් සමග දෙයක් සමග අමනාපයක් තියෙනවා නම් ඒ දෙක ටිකින් ටික අඩු වෙන්නට ඕන. මෙන්න මේ දෙකටම හේතු වෙන්නේ අපේ හිතේ තියෙන නොදැනීම අවිද්‍යාව දුරු වෙච්ච පමණට. විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කිරීමෙනුත් ඒ කරන අවස්ථාවේදී අපෙන් සිදුව යුත්තේ මේ කාරණයමයි. බොහෝ වෙලාවට අපි හිතන්නේ ධර්ම ශ්‍රවණය කළා ඉවර වෙලා අපි මේක පුහුණු කරනවා කියලා. නමුත් පින්නතුනි නියමාකාරයෙන් බලනවා නම් අප ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදීමත් මේ කෙලෙස් දුරවීම විමුක්තියට පත්වීම කියන කාරණේ සිද්ධ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑලෙසම අප ධර්ම ශ්‍රවණය කිරීමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙම සිදු වෙනවා නම් තමයි සැබෑලෙසම අප ධර්මය බුද්ධ වචනේ ශ්‍රවණය කරනවා කියලා බලාගන්නේ මේ කාරණේමයි. පින්නතුනි මේ හැම දෙයකම සිද්ධවන්නේ අපේ ජීවිතයේ වටිනාකම වැඩි වීම. ඔබ ජීවිතයේ වටිනාකම වැඩි වෙන්න ජීවිතේ හුඟක් දේවල් කරනවා. අධ්‍යාපනය ලබා ගන්නවා. රැකී රක්ෂා කළ ධනෙ උපයනවා. බඩු මොට්ටු හරි හම්බ කරගන්නවා. ඥාතීන් වැඩි කරගන්නවා. මේ හැම දෙයකින්ම කරන්නේ අපේ ජීවිතයට යම්කිසි වටිනාකමක් ලබා දීම. නමුත් ඒ ලබා දෙන වටිනාකම් අපට අහිමි වෙන්න ගත වෙන්නේ තාම සල්ප මොහොතයි. ඒ අපි සතුට කියන හිතාගෙන ඉන්නම දේම අපට යම්කිසි මොහොතක දුකක් බවට පත් වෙනවා. ඇතැම් විට අපි උපයාගත්තු දේවල් පුද්ගලයන් අපි ඇස් දෙක ඉදිරිපිටදීම අපට අහිමි වෙන්න පුළුවන්. එහෙම නොවුනත් ඒ දේවල් අපේ ඇස් පිට තිබෙද්දීම අපට අවසන් වතාවට නැද්දක පියාගන්න සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි ලෝක යථාර්ථය. මෙන්න මේ ගමන් මගේදී මිනිස්සු ලෝකයේහි වටිනාකම දිනු කරගන්න මේ කරන දේවල් දිහා අපි නුවණින් බැලිය යුතුයි. ඒ දේත් අපි යම්කිසි ප්‍රමාණකට කරගන්න ගමන් අපි තේරුම් ගත යුතුයි අප මේ ජීවිතේ ඉන්න ඉතාම දුර්ලභ වටිනා භාග්‍ය සම්පන්න අවස්ථාවෙන් ඉහළම ප්‍රයෝජන ගන්න කොහොමද කියලා. අපි අධ්‍යාපනය ලැබුවට විතරක් ධනෙ ලැබුවට විතරක් හුඟක් ඥාතීන් හිටියට විතරක් අපි දිනුනා වෙන්නේ නැහැ. එහෙනම් අපේ හිතට සතුට ගෙන දෙන කුසල කර්ම අපි කරන්නට ඕන. දෙමාපියන් සලකන ඒවා, අසරණයන්ට පිහිට වෙන ඒවා, ස්වාමීන් වහන්සේලාට දාන ආදී පූජා කරන දේවල්, මෙන්න මේ දේවල් කරන්න කරන්න අපේ ජීවිතයේ වටිනාකම වැඩි වෙනවා. හැබැයි මේකත් නෙමෙයි පිනොතුනි අවසාන ඉලක්කය. අපි මීටත් ඉහළට ගිහිල්ලා තවදුරටත් සිල්වත් වෙනවා. ඒ සීලයනොත් අපි ඉහළට ගිහිල්ලා අපේ හිත එක කුසල අරමුණක සති නිමිත්තක් අපි බොහෝ වේලාවක් තියාගන්න උත්සාහ කරනවා. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය මේ වගේ කිසියම් සමත කමටහනක් අපේ හිත තියාගෙන ඉන්නකොට අපේ හිතේ නපුසල විතරක දුර වෙලා එක දිගට බොහෝ වේලාවක් හිත පිරිසිදුව කුසල අරමුණක සතුටින් තියාගන්නට අපට පුළුවන්කම ලැබෙනවා. එහි ප්‍රතිඵල විදියට ඇතැම් විට අපේ නීවරණ දුර වෙලා ප්‍රථම ධානය ආදී ධාන මට්ටමට අපේ හිත දියුණුවට පුළුවන්. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා ආකාශය අනන්තයි කියලා අනන්ත වූ ආකාශය අරමුණු කරගෙන අරුපාවචර ධාන උපදවා ගන්නට පුළුවන්. එයත් ඉහළට ගිහිල්ලා විඥානං අනන්තං කියලා විඥානයේ අනන්තයි කියලා අනන්ත වූ විඥානයට හිත තියලා අපට තවත් අරුපාවචර ධානයක් ලබන්න පුළුවන්. ඒනුත් ඉදිරියට ගිහිල්ලා නත්ති කිංචේ කියලා ආකින්චඤ්ඤායතනයේ මට්ටමට ලොව කිසිවක්ම නැහැ කියන බාහිර ලෝකයක තියෙන ශූන්‍යතාවයක් පනවාගෙන අපට නැති ලෝකයක් අරමුණු කරන්න පුළුවන්. එයත් ඉදිරියට ගිහිල්ලා කිසිම දෙයක් ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ කියන ආකල්පයෙන් නේම සංඥා නාසංඥායතන උපදවා ගන්නත් පුළුවන්. හැබැයි මේ මට්ටමක හිත දියුණුවක් වෙන තුනි අපේ බාහිර අරමුණු කරන ලෝකයක් අපට පැනවිලා තියෙන නිමිත්තක් තියෙනවා. බාහිර දෙයක් අපේ අරමුණු කරනවා, අපට නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත සිහි කරන අභ්‍යන්තරයේ පුද්ගලයෙක් ඉන්නවා, අපට මේ දෙපැත්තක් පැනවිලා තියෙන්නේ. ඒ නිසා අපි අවිද්‍යාවෙන් මිදුණා එන්නේ නැහැ. ඒ නිසා අපි සංසාර චක්‍රයෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. ඒ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන නම් ඊටත් වඩා ගැඹුරු දර්ශනයකට අපි යන්නට ඕන. අන්නේ දර්ශනය පිණුතුනි බුදුදහමෙන් අපට උගන්වන්නේ. ඉතින් අපි දක්ෂ වෙන්නට ඕන මේ බණහන පිණුතුන් විදියට ඔබ නිරතුරුව පින්කම් කරන අය. ඒ පින්කම් වලින් ඔබට නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් ආදී දේවල් ලැබෙනවා. සමාජයෙන් ප්‍රශංසා ලැබෙනවා. ස්වාමින් වහන්සේ ඔබ ගැන අගය කරන්න පුළුවන්. නමුත් මේ දේ නෙවෙයි පින්නතුණ අපේ ජීවිතය අවසන් ඉලක්කය වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි ඇතැම් අය කරන්නා වූ මේ දාන ආදී පින් දහමල අනිසංස විදියට මරණින් මතු සුගතිගාමී වෙන්න පුළුවන්. මරණින් මතු ජීවිතයට යමක් කරගන්න ඕන කියන හැඟීමෙන් බොහෝ දෙනෙක් දාන ආදී පින් දහම් කරනවා. බුදුරජාණන් වහන්සේ කිරී ශ්‍රද්ධා පිහිටුවා ගන්නවා, සිල්වන්ත වෙනවා. මේ තුලින් කෙනෙකුට පරලෝ සුගතිගාමී වෙන්නත් පුළුවන්. නමුත් වෙනතුනි එහෙම සුගතිගාමී වුණත් මේ සම්බුද්ධ ශාසනයක් ලද මේ දුර්ලභ අවස්ථාවේදී අපි නිසි ඵල නෙලා ගත වෙන්නේ නැහැ. අපි සාර්ථක වුණා වෙන්නේ නැහැ. අපි ප්‍රඥාවන්ත වුණා වෙන්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේට සැබෑ ගෞරවය දක්වා වෙන්නේ නැහැ. අපි අපේ ජීවිතයෙන් නිසි ප්‍රතිඵල ලබා ගන්නා වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ දෙස බලන්නට අපට උගන්වපෝ වඩාත්ම නිවැරදි සම්මා දිට්ඨිය ඇති කරගන්නට අප දක්ෂ වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරනකොට ඒ දේශනාව තුළින් තමන්ට අසන් ලැබෙන කාරණා ගැන ඊටාම නුවණින් තම අවබෝධයෙන් ඉන්නට ඕන. මේ කියන කාරණාවලින් මගේ ජීවිතයට කොයිතරම් ආලෝකයක් ලැබෙනවද? මගේ හිතේ තියෙන ලෝභාදී අකුසල දුරු කරන්න මට කොච්චරනම් මේ දේශනාව ප්‍රයෝජනවත් වෙනවද? උපකාරවත් වෙනවද? මේ දේශනේ ශ්‍රවණය කිරීමෙන් මගේ අවිද්‍යාව කොච්චරනම් දුරු වෙනවාද කියන බොහෝම සංවේදී ආකල්පයෙන් සිහියෙන් නොනින් මේ දේශනාව අහන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම මේ දේශනාවෙන් ශ්‍රාවකයන් විදිහට ඔබට ප්‍රයෝජන ලැබෙන්නේ, දේශකයන්න් වහන්සේට හේවි ඉහළම අර්ථයේ සිද්ධ වෙන්නේ. අද අප සාකච්ඡා කරන සූත්‍රයට අදාළ අත්පත්‍රිකාව ඔබට ලැබෙන්නට ඇති. මහා සලායතනික සූත්‍රය. භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මා ඔබට මහා සලායතනය දේශනා කරනවා කියලා. සලායතන කියන්නේ පින්නතුනි ආයතන 6 කියන එක. නැත්තම් අපේ ජීවිතයේ අභ්‍යන්තරයේහි අප ලෝකයේ අත්විඳින්නට ලෝකය හඳුනාගන්නට උපයෝගී කරන ඉන්ද්‍රිය ධර්ම ටික. ඇස කියන චක්ඛායතනය, නැත්තම් කන කියන සෝතායතනය, නාසය කියන ගහනායතනය, ජීව කියන ජීවහායතනය, කය කියන කායායතනය සහ සිතීම නැත්තම් චින්තනය කියන මනායතනය. මෙන්න මේ ආයතන 6 ගැනයි අද අප සාකච්ඡා කරන්නේ. මේව තමයි ලෝකේ තියෙන ලොකුම ආයතන. මීට වඩා ලොකු ආයතන ලෝක කොහෙවත් නැහැ. අපි හිතන්නේ ඇතැමිට ලොකු ව්‍යාපාරයක්, කර්මාන්ත ශාලාවක්, නිෂ්පාදනාගාරයක්, නැත්නම් වැඩ කරන ස්ථානයක්, ලොකු ගොඩනැගිල්ල, නැත්නම් රටක්, විශාල ග්‍රහලෝකයක්, ලොකු ආයතනයක්, ස්ථානයක්, දෙයක් කියලා අපිට හිතෙන්නේ. නමුත් වෙනතුනි භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන ලොකුම ආයතන 6 තියෙන්නේ අපේ මේ අභ්‍යන්තරයමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ 6යි ලෝකයේ තියෙන ලොකුම ආයතන. ඇයි ඒකට හේතුව? මේ මුළු ලෝකයක් නිර්මාණය වෙන්නේ, නිර්මාණය කරගන්නේ අපි මේ ආයතන 6 හරහා ඔස්සේ. අන්න එතෙන්දී අපි තේරුම් ගන්නට ඕනේ මේ ආයතන කියන්නේ මොකක්ද කියලා. ඇස කියන ආයතනය, නැත්නම් චක්ඛායතනය කියන්නේ මොකක්ද? ඒ වගේම කන, අපි ශබ්දහන කන, නැත්නම් සෝත ආයතනය කියන්නේ මොකක්ද? අපි ගඳ සුවඳ අත්විඳින නාසය, ගහන ආයතනය කියන්නේ මොකක්ද? අපි රස විඳින ජීව ආයතනය කියන්නේ මොකක්ද? අපි ස්පර්ශයේ භුක්ති විඳින අපේ කාය ආයතනය කියන්නේ මොකද්ද? අපි සිතවිලි හිතන සිත, මනස, නැත්නම් මන ආයතනය කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. පින්නතුනේ මේවට ආයතන කියලා කියන්නේ මේවගෙන් තමයි අපේ අභ්‍යන්තර ලෝකයට බඩු බාණ්ඩ නැත්නම් අධ්‍යක්ෂ නිෂ්පාදනය කළ දෙන්නේ. මේවා තමයි ෆැක්ටරි. එතකොට මෙන්න මේ ආයතනය නිර්මාණය වෙන්නේ ආයතනයෙන් කොයිතරම් දේවල් අභ්‍යන්තරයට ගන්නවද කියන එක තීරණය වෙන්නේ ආයතනයේහි ඇසකන ආදී මේ ඉන්ද්‍රිය ආයතනවල තියෙන ස්වභාවය, දක්ෂතාවය නැත්නම් ප්‍රමිතිය මතයි. එතකොට අන්නේ ඇසේ ප්‍රමිතිය තීරණය වෙන්නේ අපේ ඇහැ කොයිතරම් දුරට පේනවාද කියන කාරණේ මත නෙවෙයි. සාමාන්‍ය බාහිර ලෝකයේ දෙයක් කොයිතරම් සියුම්ම නිවැරදිව පේනවාද කියන එක මත නෙවෙයි ඇස කියන ආයතනයේ ගුණාත්මක භාවය තීරණය වෙන්නේ. ඇස කියන ආයතනයේ ගුණාත්මක භාවය තීරණය වෙන්නේ ඒ ඇස නිර්මාණය කරන්නට මූලික වෙච්ච එයින් පිටපස්සේ තියෙන මානසික ස්වභාවය, මනසේ ස්වභාවය. ඒ ඇස නිර්මාණය වෙන අවස්ථාවේදී අපේ හිතේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, ඒ වගේම කර්ම ශක්තිය, ආහාර මෙන්න මේ හේතු මතයි තීරණය වෙන්නේ අපේ මේ අවස්ථාවේදී ඇසේ ස්වභාවය මොකද්ද කියලා. පින්නතුනි, මේක ගැඹුරින් අපි තීරණය කළොත්, තේරුම් ගන්න උත්සාහ කළොත්, අපේ ඇසෙන් රූපයක් බලනකොට අපේ ළඟ කිහිප දෙනෙක් එක අවස්ථාවේ ඉඳගෙන ඒ රූප ටික බලන්න පුළුවන්. එතකොට අපට හිතෙන්නේ කවුරුත් එකම රූපයක් දකින්න කියලා. සාමාන්‍යයෙන් එකම රූපයක් වගේ තමයි පේන්නේ. නමුත් පින්නතුනි, ඒකේ ගුණාත්මක භාවය තීරණය වෙන්නේ අපි ඒ අවස්ථාවට අපේ ඇසේ තියෙන ස්වභාවය. ඒ ඇසේ තියෙන ස්වභාවය කලින් මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි. මේ මොහොතේම මනසේ ස්වභාවය අනුව නිර්මාණය කළ දෙන ඇසෙනොයි මේ රූප ටික තමන්ට පේන්නේ. එතකොට මේ ඇස කියන එක ලෙන්ස් එකක් වගේ. ඒ ලෙන්ස් එකේ ක්වොලිටිය තීරණය වෙන්නේ, ප්‍රමිතිය තීරණය වෙන්නේ ඒ ලෙන්ස් එක කොයිතරම් වටිනා ලෙන්ස් එකක් දාලා තියෙද කියන කාරණේ මත. අන්න ඒ වගේ අපේ මේ චක්කායතනයට දාන ලෙන්ස් එක තීරණය වෙන්නේ ඔබ භෞතික වශයෙන් දාන ලෙන්ස් එක නෙවෙයි, ඔබ පැනඳගෙන ඉන්න කණ්ණාඩිය නෙවෙයි, ඔබ බලන අන්වීක්ෂ්‍ය හෝ දුරේක්ෂ්‍ය නෙවෙයි. ඊට පිටුපස්සේ මේක ක්‍රියාත්මක කරවන සැබෑ ක්‍රියාකාරීත්වය වන මානසික ස්වභාවය අනුව. එතකොට මෙන්න මේ ආයතනය ශක්තිමත් වෙච්ච පමණටයි අපේට පේන රූප වඩාත්ම නිවැරදිට සහසුරුවන්නටත්, ඒ රූපයෙන් නිසි ඵල නෙලා ගන්නට අපට පුළුවන්කම තියෙන. එතකොට අපි බලමු පින්නතුනි, මේ එක එක ආයතනවල ස්වභාවය මොකද්ද කියලා. මුලින්ම ධර්මයේ සඳහන් වෙනවා ඇස කියන ආයතනයේ ස්වභාවය මොකද්ද. ඇස කියන්නේ සතර මහා භූත රූප නිසා හටගත්තු, ඒ වගේම කර්මය, අවිද්‍යාදීන හේතු රාශියක එකතුවෙන් මේ වෙලාවට නිස්පාදනය කළ දෙන අනිදස්සන සප්පටික වූ ධර්මතාවය. මේ වචනයක පින්නතුනි ඉතාම වැදගත්. ඇස කියන එක අනිදස්සනයි සප්පටිකයි. අනිදස්සන කියන්නේ මේක බලන්න බෑ, මේකට නිදර්ශනයක් දෙන්න බෑ. ඒ වගේම මේ ඇස සප්පටිකයි, රූපයත් එකට ගැටෙන දෙයක්, සම්බන්ධ වෙන දෙයක්. ඇස කියන එක බලන්න බෑ කිව්වහම ඔබට හිතේ එහෙනම් අපිට මේ පේන ඇස මොකද්ද කියලා. මේ පේන ඇස පින්නතුනි මාංශ ඇස, මේක රූප ආයතනය. අපට පේන ඇස නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ චක්කායතනය කියන වචනයෙන් අපේක්ෂා කළේ. චක්කායතනේ ඇස නැමැති ආයතනය කියලා කියන්නේ මේ අපට පේන භෞතික ඇස ඇසුරු කරලා තියෙන පෙනීමේ ශක්තිය. අන්නේ පෙනීමේ ශක්තිය කියන එක අපට පින්නතුනි රූපයකට ගන්න බෑ. ඒක පේන දෙයක් නෙවෙයි. ඒ නිසා ඒකට අනිදස්සන කියලා කියන්නේ. අපට ඇසේ භෞතික මස්සස පේනුනට ඒ පෙනීමේ ශක්තිය කියන එක අපිට බලන්න පුළුවන් කමක් නෑ. ඒ වගේමයි මේ ඇසේ ස්වභාවයට අනුව අපට ඊළඟට රූපේ නිර්මාණය වෙන්නේ ඇස සක්‍රියව තියෙනට ඕන. ඒ විතරක් නෙවෙයි, ඒක ක්‍රියාත්මක වෙන්න නම් රූපයක් තියෙනටත් ඕන. ඒ දෙකම තිබුණත් සාර්ථක වෙන්නේ නැහැ. ඊට අදාළ සිත තියෙනට ඕන, විඥානය පහළ වෙන්නට ඕන. මෙන්න මේ ඇස, රූපය, චක්කු විඥානය මේ තුන එක්ුණු තැන සම්පස්සය නැත්තම් චක්කු සම්පස්සය හට ගන්නවා. ඒ චක්කු සම්පස්සයෙන් වේදනා හටගන්නවා, සැප දුක් ආදී වේදනා. මෙන්න මේක තමයි ඇස සම්බන්ධයෙන් ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. එතකොට ඇසේ ලක්ෂණය මොකද්ද? ඇස කියන එක මේ මොහොතට නිර්මාණය වෙන දෙයක්, හේතුඵල ධම මත. ඒ වගේම ඒක සජීවී වෙන්නේ බාහිර රූපයේ විඥානය ආදී තව කරුණුවල එකතුවකින්. ඒ විතරක් නෙවෙයි, මේක අහොත්වා සම්බුතං හොත්වා නබවිස්සති, මේක පෙරනොතිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ ඇසට ගෝචර වන රූපය සලකන්නේ ඒ රූපය සනිදස්සනයි සප්පටිගයි කියලා. අපට රූපය බලන්න පුළුවන්, හැබැයි ඒ රූපය බලන ඇස අපට බලන්න බෑ. ඒ ඇස සනිදස්සනයි. ඊළඟට කන ගැන සෝත ආයතනය පැහැදිලි කරනවා. සෝත ආයතනය කියන්නේ අපේ මේ කන, භෞතික කන ඇසුරු කළ තියෙන ඇසීමේ ශක්තියයි සෝත ආයතනය කියලා කියන්නේ. සතර මහා භූත රූප ඇසුරු කළ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපයේ ඇසුරු කළ පවතින අනිදස්සන දකින්න බැරි සප්පටිග, මේක අරමුණු සමගයකට ගැටෙන, කන සමගයකට ගැටෙන, නැත්නම් ශබ්දය සමග සම්බන්ධ වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් මේක. එතකොට අපට අපේ කන සජීවී වෙනකොට ඒක නිසිසේ සජීවී වෙන්නේ ශබ්දයත් එක්ක, ඊට අදාළ විඥානයක් තියෙන ඕන, ස්පර්ශ ආදී මේ කරුණු එකතු වෙනකොට මේ චක්ඛායතනය නැත්නම් සෝතායතනය ක්‍රියාත්මක වෙනවා. ඒකත් මේ මොහොතේ හේතු ඇති කලින් හටගෙන එතනම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. ශබ්දයේ කියන දේ පින්නතුනේ සලකන්නේ අනිදස්සනයි සප්පටිගයි කියලා. අපේ කනට ශ්‍රෝත්‍රයට ගෝචර වන ශබ්දය අපට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ගෝචර වෙන්නේ කනට විතරයි. ඒක පටිගයට ගෝචර වෙන දෙයක්. නමුත් ඒක දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම අපේ කනත් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. භෞතික කන අපි දැක්කට ඒ කන සම්බන්ධ වූ ඇසීමේ ශක්තිය අපට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊළඟට තුන්වෙනි කාරණය, නාසය ගහන ආයතනය. මේ ගහන ආයතනය සකස් වෙන්නේ සතර මහා භූත රූප වල ප්‍රතිඵලයක් විදිහට. ඒකත් අනිදස්සනයි සප්පටිගයි. ඒක දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම ඒක සප්පටිග නැත්නම් ඒකට සම්බන්ධ වෙන දෙයක් ගන්ධයන් සමග. මෙන්න මේ ගහන ආයතනයත් ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ජීව ආයතනය සතර මහා භූත රූප ඇසුරු කළ තියෙන රස විඳීමේ හැකියාව තියෙන ස්ථානය, මේකත් පිනතුනේ අනිදස්සන දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. අපට දිව දකින්න පුළුවන්, නමුත් ජීව ආයතනය කියන එක අපට දකින්න බෑ. දිව කියන එක රූප ආයතනයක් විදිහට අපිට පේන්නේ. අපි රස විඳින ජීව ආයතනය කියන එක අපිට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, රසයත් අපි රස විඳින ආහාරය ආදී දේ අපට දකින්න පුළුවන්. නමුත් ඒ රසය කියන එක, රස ආයතනය කියන එක අපට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊළඟ කාය ආයතනය, කය පිළිබඳ ආයතනය. මේ කය සජීවී වෙන්නේ ඒ කයට පොට්ටබ්බය නැත්නම් ස්පර්ශයේ සම්බන්ධ වීම වශයෙන් මනසත් සමග. මේ කාය ආයතනය කිව්වහම ඔබට හිතෙහෙනම් ඇස, කන, නාසය, දිව මේව දකින්න බැරුණත් එහෙනම් කය නම් දකින්න පුළුවන් කියලා ඔබට හිතේ නේද? පිනුතුනි, මේ කාය ආයතනයත් අපට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකත් අනිදස්සනයි. මේක සප්පටිගයි. අනිදස්සන කියන්නේ මේක දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක සප්පටිගයි, ස්පර්ශයන් සමගයකට ගැටෙන දෙයක්. අපි අද දකින මේ කය පිනුතුනි කය නෙවෙයි, මේ රූප ආයතනය ඔබ දකින්නේ. කණ්ණාඩි ඉස්සරහට ගිහින් අපි බලන්නේ සැබවින්ම කාය ආයතනය නෙවෙයි, අපි මේ දකින්නේ රූප ආයතනය. ඇසට ගෝචර වෙනදී අපි දකින්නේ කය කියන එක සජීවි වෙන්නේ ඒ කයට සැප දුක් ආදී වේදනා ස්පර්ශයක් ලැබෙන අවස්ථාවයි. කය සජීවි වෙන අවස්ථාව ඒක ඒ මොහොතට ඒ අදාළ ස්ථානයට ඒක හටගෙන එතනම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට මන ආයතනය. මන ආයතනය කියන්නේ යම්කිසි අරමුණක් සිහි කිරීමේ හැකියාව. නැත්තම් සිතීමේ ස්වභාවය. මේ සිත මනායතනයේ සක්‍රිය වෙන්නේ ඊට අදාළ වූ ධර්මතාවයන් තිබුණොත්. එකාතකින් අපි ඇසකන ආදී ඉන්ද්‍රිය වලින් ගත්තු ඒ අරමුණු විඥාන වශයෙන් නිරුද්ධ වුණාට පස්සේ ඒ දේ අරමුණු කරන්න පුළුවන් අපේ හිතින්. ඒ වගේමයි වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ ධම්මායතන විදියට ධර්මාලම්බන විදියට අපට මනායතනෙන් අරමුණු කරන්න පුළුවන්. මේ අරමුණු කිරීමත් පින්නතුනි පෙරපස නොවි මේ අවස්ථාවේ හට ගන්න අත්දැකීමක්. ඒක හටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක සලකන්නේ මේ ආයතන සුඤ්ඤෝගාමෝ කියලා හිස් ගමක් කියලා. නමුත් අද අපට පින්නතුනි මේක හිස් ගමක් වෙලා නැහැ. ඇයි? භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ඇස කියන එක අජානං අපස්සං යථාභූතං යථා පරිදි නිසි පරිදි මේ ඇස අවබෝධ නොකිරීම නිසා, ඒ ඇසට ගෝචර වෙන රූපයන් හඳුනා නොගැනීම නිසා, ඒ ඔසේ හටගන්නා වූ චක්ඛාදී විඥාන, චක්කු විඥානාදී විඥාන හඳුනා නොගැනීම නිසා, ස්පර්ශය හඳුනා නොගැනීම නිසා, වේදනාව හඳුනා නොගැනීම නිසා අපට මොකද වෙන්නේ? අපි මේ දේ ඇලීමටපත් වෙනවා. සාරජ්‍යති, සාර වශයෙන් ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? අපේ ළඟ තියෙන අවිද්‍යාව නිසා. මොකන්ද අවිද්‍යාව කියලා කියන්නේ? ඇසට රූපයක් පේනකොට අපි හිතන්නේ මේක කලින් තිබිච්ච රූපයක් මේ තියෙන්නේ, මා මේ අවස්ථාවේදී මේක බලනවා, බාහිර මේක තියෙන්නේ, මා ඒක බලලා අවසන් වුණත් මගේ ඇස් දෙක පියාගත්තත් මේ රූපේම මිතුරු වෙනවා කියන කාරණය. එහෙමත් නැත්නම් මේ දැකපු රූපය මට තව ඕන වෙලාවක දකින්න පුළුවන් කියන ආකල්පය. එහෙමත් නැත්නම් පිනතුනි තමන්ගේ ඇසට රූපයක් දකිනකොට අපි හිතන්නේ අපේ ඉදිරිපිට මේ මොහොතේ තියෙන රූපයයි මට පේන්නේ, මේ මොහොතේ තියෙන රූපයයි මා අත්දකින්නේ කියන ආකල්පය. ඒ විතරක් නෙවෙයි, මා යම්කිසි රූපයක් දකිනවා නම් ඒ රූපය අනිත් අය හැම දෙනාටමත් මා දකින විදිහටම දකින්න පුළුවන් කියන ආකල්පය. මේකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. වෙනත් විදිහකින් කියනවා නම් මා මේ දකින රූපය මට ජීවිතයේ ඕනම අවස්ථාවක මේ විදිහටම නැවත අත්විඳින්න පුළුවන් කියන හැඟීම. මෙන්න මේත් එක්ක මොකද්ද වෙන්නේ පිනතුනි? මේ අවිද්‍යාවත් එක්ක අපට කෙලෙස් ටිකක් ඒක රාශි වෙනවා. ඒ එකතු වෙන කෙලෙස් ටිකට අපි මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ පංච උපාදාන ස්කන්ධය කියලා. අපට ඇසට පේන රූපේ, කනට ඇහෙන ශබ්දය, බාහිර තියෙන දෙයක් කියලා හිතුවොත් මොකද වෙන්නේ? ඒ හිතීමත් එක්ක මෙහි ඇලීමක් ඇති වෙනවා. ඇලීමත් එක්ක මේක ආස්වාද වශයෙන් ගන්නවා. අනේ මේක හරි ලස්සනයි, හරි හොඳයි කියලා අපි ඒ පිළිබඳව අභිනන්දති, සතුට වෙනවා. අභිවදති, එහි ಗುಣ කියනවා. අජෝසයෙත් තිටති, එහි අපේ හිත බැසගෙන තියෙනවා. මේ බැසගන්නේ මොකටද පින්නතුනි? අපි ඇසින් රූපයක් දැක්කහම අපි හිත සතුටු වෙන්න හිත බැසගන්නේ මොකටද? ඇත්තටම රූපයට නෙවෙයි. අපි හිත බැසගන්නේ අර නිරුද්ධ වෙච්ච රූපය මනසින් අරගෙන ඒ මනසින් ගත්තු වේදනා සංඥා දෙකටයි අපි දැන් මේ ආස කරමින් ඉන්නේ. අපි මේ හිස් ගමකට ආසා කරන්නේ, කිසිම දෙයක් නැති ගමකට අපි මේ ආසා කරන්නේ. අපි දකින අවස්ථාවේදී ඒක තිබුණා, ඒක එතනම නිරුද්ධ වුණා. හේතු නිරුද්ධ වීමෙන් ඒ නිරුද්ධ වෙච්ච දේ මනසින් දැන් ඔසවල තියෙනකොට අපි බාහිරට බලනවා මේක බාහිර ලෝකයේ තියෙයි කියලා. පින්නතින් අපි බාහිර ලෝකයේ බලනකොට ඒ මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා අපි බාහිර ලෝකයේ බලනවා කියලා බලන්නේ අපේම හිතයි බලන්නේ. අපි ඒක මනෝ විඥාන වශයෙන් නැත්නම් මනෝ විඥාන ධාතු වශයෙන් ලබන අත්දැකීමකටයි අපි මේ බාහිර රූපය කියලා හිතාගෙන ඉන්නේ. මෙන්න මේ අනවබෝධය නිසා පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති කියලා කියනවා. පංච උපාදානස්කන්ධයේ උපචේත රැස් කිරීමට යනවා. අපි ඒ දැකපු හපු දේවල් අපේ මල්ලේ අපි දාගෙන ඉන්නවා. ඕන වෙලාවක ඒවා අපි හදලා ගන්න සූදානම් වෙන්නේ. පින්නතුනි මේක තමයි අපේ ස්වභාවය. මෙන්න මේ පංච උපාදානස්කන්ධය උපචේත රැස් කිරීමට යාමත් එක්කම අපේ මේ තෘෂ්ණාව නිසා අපි ඒ ඒ තැන්වල ඇලෙනවා. ඒ ඇලීම කියන්නේ අනිත් පැත්තට අපි නැවත භවයකට යන්නට නැවත උපතකට යන්නට මේ හේතු ටික අපි මේ සකස් කරගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මේ අනවබෝධයෙන් ඇතිවන්නා වූ තෘෂ්ණාව නිසා අපේ හිතේ ලොකු විවේසක් ඇති වෙනවා, දරද බවක් ඇති වෙනවා, ඒ වගේම ලොකු දැවීමක් ඇති වෙනවා, ලොකු සංවේගයක් අපට ඇති වෙනවා, පරිලාහයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ කරුණ නිසාම අපේ කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් දුක් විඳිනවා. ඇයි අපි දුක් විඳින්නේ? අපි දුක් විඳින්නේ අනවබෝධය නිසා. අපි මේ අස්කනාසාදී ඉන්ද්‍රිය වලට ගත් වරමුණු තවදුරටත් ඇතැයි කියන අනවබෝධයෙන් අන්න ඒ දේ තුල අපේ හිත බැස ගැනීමේ ප්‍රතිඵල වශයෙන් අපි මේ දුක් විඳිනවා. මේ සසර ගමන තුල නැවත නැවතත් ඉපදිමින් ගමන් කරනවා. සතර ගමන කෙසේ වෙතත් වෙනතුනි මේ මොහොත තුල අපි අනේක විද දුක් විඳින්නේ. දැන් බලන්න ඔබ යමක් ගැන හිතනවා නම්, යමක් ගැන ඔබ සතුට වෙනවා නම්, දුක් වෙනවා නම්, ඒ සියලුම දේ කරන්නේ රූපයත් එක්ක ගැට ගහලා බැඳලා. ඔබ දැකපු පුද්ගලයේ, දැකපු දෙයක්, දැකපු සිද්ධියක් ආශ්‍රයෙන් යම්කිසි රූපයක් ඔබේ හිතේ නිර්මාණය වෙනවා. අන්නේ රූපයේ බාහිර ඇතැයි කියන අනවබෝධය අපේ තියෙනවා, අවිද්‍යාව තියෙනවා. මෙන්න මේ අනවබෝධයේ මෝහය නිසා ඒ රූපය තුළ අපි නොදැනුවත්වම හිත බැසගෙන තියෙන්නේ. අන්න ඒ රූපයේ බාහිර තියෙයි කියලා හිතුනොත් එක පැත්තකින් සැප විඳින්න පුළුවන්, අනිත් පැත්තෙන් දුක් විඳින්න පුළුවන්. ඒ කුමක් විඳත් අවසානයේ අපි දුකමයි විඳලා තියෙන්නේ. පින්නතුනි අපේ රූපයක් ගැන යම් කිසි දෙයකින් සැපක් දුකක් විඳිනකොට ඒක බාහිර රූපයට අයිති දෙයක් නෙවෙයි. ඒක තමන්ගේ මිස්කන්ධ පංචකයක් කරගෙන අපි මේ දුක් සැප විඳින්නේ. අපේම රූපාදී ස්කන්ධ පංචකයට, රූපාදී පංච උපාදාන ස්කන්ධයටයි මේ අපි දුක් සැප විඳින්නේ කියන එක අපි දැනගන්නට ඕන. පින්නතුනි ඇස පිළිබඳව අනවබෝධයේ හේතුවෙන් ටිකෙන් ටික අපේ දුක හට ගන්න ආකාරයයි භාගතුන් වහන්සේ අපි කෙරෙහි මේ කරුණාවෙන් විස්තර කළේ. බලන්න පින්නතුනි මේ ඇස සතර මහා භූත රූපෙන් හැදිච්ච දෙයක්. ඒක දකින්න බැරි දෙයක්. ඒක සම්පටික දෙයක්. ඒක මේ මොහොතට හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඒක සජීවි වෙන්නේ රූපයත් එක්ක. විඥාන ස්පර්ශ ආදී කරුණ මතයි මේක හටගන්නේ. මේක හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වෙන මූලික අධ්‍යක්ෂකය තුළ අපට දිගින් දිගටම ඉන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ බැරිවීමත් එක්කම අපි මේ ලෝකයක් භවයක් නිර්මාණය කරගන්නේ අපේම හිතින් කියන කාරණය අපි නොදැනීම නිසා අපි මේ සංසාර චක්‍රයේ ගමන් කරනවා. අපි මේ මොහොතේ මේ සම්පූර්ණ දුක විඳින්නේ මෙන්න මේ ඇසේ ස්වභාවය නොදැනීම නිසා. ඇස කියන්නේ මේ මොහොතට හටගත්තු දෙයක් කියලා අපි දන්නේ නැහැ. ඇස හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන අපි දන්නේ නැහැ. ඇසෙන් දැකපු රූපයක් සිහි කරන අවස්ථාවේදී ඒ රූපයේ මුල් අවස්ථාව විදිහට පවතින්නේ නැහැ කියන එක අපි දන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා කිනුතුන අපි දුක් විඳින්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුකෙන් නිදහස් වෙන නම් අපි මොකද කරන්නට ඕන? මේ දුකෙන් නිදහස් වෙන නම් අපි මේ චක්කුං ඇස ඥානං පස්සං යථාභූතං සැබෑ ලෙසම යථාර්ථවාදී ලෙස සත්‍ය ලෙස මේක භාගතුන් වහන්සේ කියන නිසාම නෙවෙයි මෙහි යථා ස්වභාවය හැටියට තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕන. අන්නේ උත්සාහ කිරීමේ ප්‍රතිඵල විදියට ඇස දකින්න ඕන විදිය අපි ආරම්භයේදීම පැහැදිලි කරේ. ඇස කියන එක මේ මොහොතට හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඒ ඇසට ලක්වන රූපيات මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඒ වගේමයි කන, සම්පේ, නාසය, ගඳ සුවඳ, දිව, රස, කය පහස විශේෂයෙන් මෙන්න මේ පංචායතන පංච විඥාන තුලින් සලකන්නේ අභිනිපාත මාත්‍රයක් විතරයි. ඒ අරමුණ ගෝචර වීම පමණයි මෙහිදී සිද්ධ වෙන්නේ. විඥානයක් පහළ වෙනවා. නමුත් මෙහි ප්‍රාථමික අවස්ථාව විතරයි සිද්ධ වෙන්නේ. ඒක පින්නතුනේ චක්කායතනෙන්වත් සෝතායතනෙන්වත් අපට හඳුනා ගන්න බෑ. ඒක අපි හඳුනා ගන්නකොට අපි හඳුනා ගන්නේ මන ආයතනෙන්. මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගත්තොත් අපි දන්නවා භාගතුන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා මේ චක්කායතනෙන් නැත්තම් චක්කු විඥාණයෙන් නැකින්චි පටිජානාති කිසිවක් දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒක අරමුණ ආපాతගත වීම පමණයි චක්ඛාදී පංචායතනට සිද්ධ වෙන්නේ. ඒක හඳුනා ගන්නකොට මුල් අධ්‍යක්ෂණයම නිරුද්ධ වෙලා අපි හඳුනාගන්නේ මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදියට මනෝ විඥාන ධාතුවෙන්. මෙන්න මේ தත්ත්වය හරියට අපි දැක්කොතින් අපි ඇස කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඒ ඇසට ගෝචර වෙන රූපය කලින් තිබිච්ච රූපයක් නෙවෙයි. සාමාන්‍ය සම්මුති ලෝකේ අනුව කලින් තිබුණු රූපයක් තමයි. නමුත් මේ ආධ්‍යාත්මික කර්මාර්ථ සත්‍යයට සාපේක්ෂව ගන්නකොට ඒ රූපය මේ මොහොතට නිර්මාණය වුණේ මගේ ආයතනයට සාපේක්ෂව. ඒ වගේමයි ඒ දෙකත් එක හටගත්තා වූ චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා කියන මෙන්න මේ කරුණු ගානම ඒ මොහොතේ හටගත්තා කියලා යම් කිසි කෙනෙක් යථාභූත වශයෙන් නුවණින් දන්නවනම් නුවණින් දකිනවනම් ඒ දැකීම සමගම මේ පුද්ගලයාගේ ජීවිතයේ ලොකු පරිවර්තනයක් වෙනවා. ඔහු අර නිරුද්ධ වෙච්ච රූපය නසාරජ්‍යති සාර වශයෙන් ගන්නේ නැහැ. ඔහු ඒක රාග වශයෙන් ගන්නේ නැහැ. තෘෂ්ණාවෙන් ඔහු ඒක සමීප කරගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහු ඒකේ ආදීනවානුපස්සී විහෙරති. ඒ දැකපු රූපය ඔහු ආදීන වශයෙන් දකිනවා. එයි දකින්නේ. ඒක ආස්වාදී වශයෙන් දැක්කොතින් ඒ රූපයෙන් තමන්ට දුක එනවා. ඒ රූපේ වෙනස් වෙනකොට තමන්ට දුකට පත් වෙන සිද්ධ වෙනවා. එහෙම නොවන්නට නම් ආස්වාදී ආස්වාදී හැටියට තේරුම් අරගෙන ඒ ආස්වාදයේ තුල හිර නොවි අපි දක්ෂ වෙන්නට ඕන. ඒක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් විපරිණාම වශයෙන් දකින්න. මේක හේතු නිසා හටගත්තු දෙයක්. ඒ වගේම මේක දුක්ඛාගත දෙයක්. මේක විපරිණාම වෙන දෙයක්. මේක වෙනස් වෙන දෙයක් කියලා දකින්නට අපි දක්ෂ වෙන්න මොකද්ද වෙන්නේ? එහි සාර වශයෙන් ගන්නෙ නෑ. සාර වශයෙන් අපි ගත්තේ නෑ කියලා කියන අනිත් පැත්තෙන් ඒකේ ආස්වාදයෙන් මේ බලන්නේ ආදීනවයි අපි බලන්නේ. ආදීනව අනුපස්සී විහෙරති. මෙන්න මේ ආදීනව බැලීමේ හේතුවෙන් පංච උපාදානස්කන්ධය අපචයට යනවා. රැස් කරන නෙවෙයි වැයවීමට යනවා. බලන්න යම් කිසි කෙනෙක් අනුවණින් මේ ජීවිතය දෙස බලනවා නම් ඒ බලන්න අර නිරුද්ධ වෙච්ච රූපාදී ස්කන්ධ පංචකය ඇති දෙයක් හැටියට අරගෙන ඒක එන්නෙන්නම තමන්ගේ ආශ්‍රව ගොඩ අපි වැඩි කරගන්නවා. අන්නේ ආශ්‍රව ගොඩ වැඩි කරගන්න ලෝකයක මේ පංච උපාදානස්කන්ධය රැස් කිරීමට යන ලෝකයක පින්නතුනි අපි ඒ පංච උපාදානස්කන්ධයේ ශේවීමට පත් වෙන නම් මේ අනිත්‍ය දුක්ඛ විපරිණාම වශයෙන් අපි බලන්න ඕන. ඒ බලන්න අපේ ළඟ තියෙන මේ කුණු මල්ල කුණු ගොඩ ටිකෙන් ටික අඩු වෙනවා. යමක් සිහි කරනකොටම අර පරණ දේ ඒ හැකිටම ගන්නව නෙවෙයි අපි දක්ෂ වෙනවා ඒක නුවණින් ගන්න. මේ සිහි කරන්නේ මේ මොහොතේ කියලා අපි නුවණින් ඒක කරන්නේ කලින් තිබුණු මල්ලෙන් ගන්න දෙයක් නෙවෙයි මේ මොහොතේ සිහි කළ ගන්න දෙයක් විදියට තමා මේකත් විඳිනට දක්ෂ වෙනවා. පංච උපාදානස්කන්ධය අපචයට වැයවීමට ෂේවීමට යනවා. මෙහි ප්‍රතිඵල විදියට කුමක්ද වෙන්නේ? න తත්‍ර తත්‍රාබිනන්දිනී ඒ තැන්හි අපි ඇලෙන්නේ නැහැ. තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් අපි ඒක දන්නේ නැහැ. මේ යථාභූත ස්වභාවය දන්නකොටම පේනොතන අපට ඇලෙන දෙයක් නැහැ. අපි යමක් සිහි කරනවා නම් ඒ සිහි කරන අවස්ථාවේදී රූපේ නිරුද්ධ වෙලා තියෙන්නේ. අපි යම් කිසි කෙනෙක් ගැන හොඳක් හෝ නරකක් කියන අවස්ථාවේදී අපි කලින් දැකපු රූපයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච රූපයක අපේම හිතින් ගොඩනගා ගන්නා වූ මේ දෙයක් දැන් සාකච්ඡා කරන්න කියලා අපි දැනගෙන හිටියොත් පින්නතුනේ අපි එදාට අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. අපේ භාෂාවේ ලොකුම වෙනසක් වෙනවා. එදාට අපි ඒ දේවල් ගැන අනුවණින් න අභිනන්දති සතුටු වෙන්නේ නැහැ. න අභිවදති ඒ දේ ගැන අපි ගුණ කියන්නේ නැහැ. න අජ්ජෝ සායත්‍යත්‍යති ඒහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අපි බැසගන්නේ නැහැ. අපි ඊටාම සැහැල්ලු සිතින් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. හැබැයි අපි ඒක කතා කරන්නේ එක පැත්තකින් මෛත්‍රිය මත පිහිටලා, අනිත් පැත්තෙන් අපි මේ හේතුඵල ධර්ම දකිමින් සිහියෙන් නුවණින් අපි ඒ දේ කතා කරන්නට අපි දක්ෂ වෙනවා. මෙන්න මේ අවබෝධය සමගම අපට මේ අරමුණින් ඇතිවෙච්ච යම්කිසි දරද බව, නැත්තම් දැවෙන ගතිය, නැත්තම් අපහසුතාවය, දුකක් ශෝකයක් ඇති වුණා නම් මෙන්න මේ සියලුම දුක් පීඩා ටික අපට දුරු කරගන්න පුළුවන් මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය සමග. පින්නතුනේ මේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතෙන් බාහිර ලෝකයක දෙයක් නෙවෙයි. ධර්මයේ ඉගෙන ගන්න අපි තේරුම් ගන්නේ අපේ ජීවිතේටම මොකද්ද වෙන්නේ කියලා. ධර්මයේ තේරුම් ගන්න අපි ඉගෙන ගන්නේ හේතුඵල ධර්ම මොකද්ද කියන එක. ඒ ඉගෙන ගන්න අපේ ජීවිතයට අලුත් කැඩපතක්, අලුත් කණ්ණාඩියක් අපේ ජීවිතෙට දුන්නා වෙනවා. ඒ කැඩපත බාහිර ලෝකයේ බලලා බාහිර පුද්ගලයන් විවේචනය කරන්න තියෙන කැඩපතක් නෙවෙයි. ඒ කැඩපත සම්පූර්ණයෙන්ම අපේම කය සහ සිත විනිවිද දකින්නට දෙන සදහම් කැඩපතක්, ප්‍රඥාලෝකේ ලබා දෙන කැඩපතක්, දුකෙන් නිදහස් වීමට මගහසර විවර කරලා දෙන කැඩපතකුයි බුදුරජාණන් වහන්සේ අපි අතර මේ දීලා තියෙන්නේ. ඒ කැඩපතයි ස්වාමින් වහන්සේලා වසර දහස් ගාණක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා මේ අපේ අතට අද දායාද කළා තියෙන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ළඟට විස්තර කරනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ රූපය, ඒ වගේම ඇස, නැත්නම් චක්කායතනය, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, එයින් හටගත්තා වූ චක්කු සම්පස්සය වේදනා කියන මේ ඇස ආදී මේ ආයතනවල ස්වභාවය ඥානං පස්සං යථාභූතං නිවැරදි වශයෙන් දැනගත්තනම්, දැකගත්තනම් ඒ තැනැත්තාගේ තුළ ලොකු දැක්මක් ඇති වෙනවා, සම්මා දිටියක් ඇති වෙනවා. තමා මෙතෙක් කල දුක් විඳේ තමාගේම නොදැනීම නිසා නේද? මෙතෙක් කල දුක ගෙනත් දුන්නේ බාහිර කෙනෙක් නෙවෙයි නේද? මගේම තියෙන අනවබෝධයෙන් හටගත්තු දුකක් නේද කියලා මේ තැනැත්තා දකිනවා. ඒ දකින මොකද්ද වෙන්නේ? මේ තැනැත්තා ඉක්මනටම කායික වාචික සංවරයට පත් වෙනවා. ඒ වගේම ආජීවං පරිසුද්ධං හෝති. මේ තැනැත්තාගේ ආජීවය පිරිසිදු වෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඊටාම නිවැරදි විදියට සිව්පස්සි ලබන කෙනෙක් වෙනවා. ගිහියෙක් නම් ඊටාම දැහැම විදියට දිවි පෙවෙත සකසාගත්තු කෙනෙක් බවට පත් වෙනවා. මේත් එක්කම මේ සම්මාදිට්ඨියත් එක්කම මේ තැනැත්තාගේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. ඒ තමයි ඔහුගේ දිවි මගේ න්‍යාය පත්‍රයේ බවට පත් වෙන්නේ, කාලසටහන බවට පත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔහු කුමන දේ කළත් කරන්නේ සම්මාදිට්ඨිය පිහිටලා, කම්මස්සගතා සම්මාදිට්ඨියත්, දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳ ඥානියක් කියන මේ සම්මාදිට්ඨිය ඉඳගෙන සම්මා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම සංකප්ප කියන මේ සංකල්ප තමයි ඔහුගේ හිතේ නිරතුරුව රැව් පිළිරැව් දෙන්නේ. සම්මා වාචා, ඔහු කතා කරන සියලුම වචන ඔහුගේ මේ සංසාර විමුක්තියට, දුකේ නිදහස් වීමට බාධා නොවෙනසේ බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම, මෙන්න මේ දේවල් වලින් හැකිතාක් දුරු වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතනින් නවතින්නේ සම්මා කම්මන්ත, ප්‍රාණඝාතය, සොරකම, අදත්තාදානය කියන මේ කායික වැරදි වලින් ඔහු හැකිතාක් නිදහස් වෙනවා. සම්මා ආජීව, ඔහු කරන රැකී රක්ෂා කටයුතු ඉතාම ධාර්මික වෙනවා. ඔහු දැහැටේ වීරියෙන් මහන්සියෙන් උපයන හැම දෙයක්ම ධම්මිකේහි ධම්මලද්දේහි කියන පදනම ඉඳගෙන තමාගේ මේ දුකේ නිදහස් වෙන මාවතට හානියක් කර නොවන්නස්සේ ඔහු ඒ සියල්ලක්ම කර්මනාකරණය කරගන්න දක්ෂ වෙනවා. ඇතැම් විට අධාර්මික ක්‍රමවලින් ඉහළ ධනය ලබන ක්‍රම තිබුණත් ඔහු ඒවා කැප කළා. අඩුවෙන් හෝ තමන්ට ධාර්මික උපයන්න වස්තුවක් ලැබෙන රැකිරක්ෂා තෝරගන්නට ඔහු දක්ෂ වෙනවා. ඔහුගේ සම්මා වායාමය අකුසලෙන් දුර වෙනට කුසල් වැඩෙන විදියට නිතරම උත්සාහ යොදා ගන්නවා. සම්මා සතිය නිතරම කය සිත ගැන සිහි පිහිටුවා ගනිමින් සතර සතිපට්ඨානිය දෙමින් ඔහු සම්මා සමාධිය සිතේ සමාධිමත් බව ඇති කර ගන්නවා කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා. අර ආයතන පිළිබඳව ස්කන්ධාසාදී ආයතන, රූපාදී අරමුණු, චක්කු විඥාන ආදී විඥාන, ස්පර්ශ වේදනා පිළිබඳව යම්කිසි දැනුමක් ශ්‍රුතමේ ඥාණයෙන් ලබා ගත්ත නම් ඒ ලබාගත්තු පමණට උ දන්නවා දුකෙන් නිදහස් වෙන මාවත මේකයි. කොයිතරම් දරුව හිටියත්, කොයිතරම් ඥාතියෙක් හිටියත්, කොයිතරම් ධනය දේපල රැකිරක්ෂා දැනුම තිබුණත්, කොයිතරම් හොඳ රූප සම්පත්තිය, ශාරීරික ශක්තිය, පිරිවර සම්පත්තිය මේ කිසිදු දෙයකින් තමන්ට එන දුක් පීඩා වලින් නිදහස් වෙන්න බෑ කියන එක මේ පුද්ගලයා තේරුම් ගන්නවා. ඔහු එකම රැකවරණේ බවට පත් කරගන්නේ, ඔහුගේ ඉහළම ආධ්‍යාත්මික පිළිසරණ බවට පත් කරගන්නේ තමන්ගේ හිත ධර්මයේ සමග එකට සමගාමීව ගමන් කිරීම. මෙන්න මේත් එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල කායික වාචික සංවරයත් සමග ආජීව පරිසුද්ධෙන් ජීවත් වෙන කෙනා තුල මෙම සූත්‍රය දැක්වෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනවා කියලා. කය කයන පස්සේ විහෙරති, වේදනාස වේදන පස්සේ විහෙරති, ඒ වගේම චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. සිතේ සිතානුව බලමින් ඉන්නවා, කයේ කයනුව බලමින් ඉන්නවා, වේදනාවන්හි වේදනානුව බලමින් ඉන්නවා, ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. ධර්මයන් පිළිබඳව චෛතසික පිළිබඳව ඒ අනුව බලමින් ඉන්නවා. කයේ කයනුව බලමින් ඉන්නකොට මේ ආස්වාස ප්‍රාස්වාස පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප තමන්ගේ ඉරියව් ක්‍රියාකාරීත්වයන්, ඒ වගේම දෙතිස් කුණප අපේ මේ ශරීරයේ දිරාපත් වීමදී සිදුවන දේවල් මෙන්න මේ කොටස් ගැන උස්සීහ පිටුවාගෙන ඉන්නවා. නාසය ආශ්‍රිත හිත තියාගෙන වර්තමානයේ කය තැම්පත් කරගෙන මේ සිත ගැන අවධානයෙන් ඉන්නකොට මේ තැනැත්තාට කුමක්ද වෙන්නේ? ඒ තැනැත්තා දකිනවා ආහාරයේ ප්‍රතිඵලයක් විදියට නිර්මාණය වෙන ශරීරය. ඒ ආහාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා දකිනවා. ඔහු මේක අනිසිතෝස විහෙරති, මේ රූපය ගැන තෘෂ්ණාදී වශයෙන් මිශ්‍රිත නොවි ඔහු නැකකින්ති ලෝකේ උපාදීයති, කිසිවක් උපදි වශයෙන් නොගෙන මේ ශරීරය පරිහරණ කෙනෙක් බවට පත් වෙනවා. හැම වෙලාවෙම රූපය හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා හු දකිනවා. ඒ විතරක් නෙවෙයි, වේදනාව ස්පර්ශය නිසා හටගත් සැප දුක් ආදී වේදනා ඒ ස්පර්ශය නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියලා හු දකිනවා. ඒ වේදනාව පිළිබඳවත් මම මගේ කියලා හුදුගන්නේ නැහැ. ඔහුත් ඒක හේතුඵල ධමයේ ප්‍රතිඵලයක් විදිහට දකින්නේ. චිත්තේ චිත්තානුපස්සී විහෙරති, නාම රූපවල ප්‍රතිඵල විදිහට හටගත් විඥාණය ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. ඒ වගේම ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, නීවරණාදී ධර්මතාවයන් හට ගන්නකොට ඒ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. ඒ ප්‍රහීණ කරන ආකාරය දන්නවා. ප්‍රහීණ කරාට පස්සේ නැවත නූපදින ආකාරයට පවත්වා ගන්න දක්ෂ වෙනවා. රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. රූපාදී ස්කන්ධ පංචකයේ ස්වභාවය දකිනවා, ඒ හට ගැනීම දකිනවා, නිරුද්ධ වීම දකිනවා. අන්න ස්කන්ධ පංචකය ගැනත් තියෙන ආසාව ටිකෙන් ටික දුරු කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ තැනැත්තා තවදුරටත් ඉදිරියට යාමේ ප්‍රතිඵල විදියට ඔහු බොජ්ජංග ධර්ම ගැන හොඳ අවබෝධයකට පත් වෙනවා. ඔහුගේ සිහිය දිනුවෙන්න නුවණක් දිනු වීමේ ප්‍රතිඵල විදියට ඔහුගේ සතිය, සිහිය, සතිමත් බව බෝධිආංගයක් විදියට, බොජ්ජංගයක් විදියට දැන් ඔහුගේ ජීවිතය හසුරවන කාර්යයක් බවට පත් වෙනවා. ඔහු හිතේ තැන් වෙන්න වෙන උට හිතෙන්නෙම මොකද්ද? ඔහුට ධර්මකාරණයක්මයි මෙනෙහි වෙන්නේ. ඔහුට මේ ස්කන්ධ, ධාතු, ආයතන මේ ධර්මතාවන් පිළිබඳව හට ගැනීම නිරුද්ධයම ඔහුට පේනවා. ඔහුට දිගටම හිතන්න අවකාශ ලැබෙන්නේ මෙන්න මේ ධර්මතා ගැන. ඇතැම් විට ඔහුට ඒක දිගටම වෙහෙසක් වගේ දැනුනොත් ඔහු සාමාන්‍ය විදිහේ සමත කමඨහනක ඉඳගෙන සිත තැම්පත් කරගන්නවා. දෙක් ධම සුඛ විහරණයක් වශයෙන්. නමුත් ඔහුගේ වඩාත්ම සතුට බවටපත් වෙන්නේ, විමුක්තිය බවටපත් වෙන්නේ, ඔහුගේ නිදහස බවටපත් වෙන්නේ මේ අනිත්‍ය ආදී යථාර්ථයේ බැලීම තුලින් හටගන්නා වූ විරාගී භාවයේ උපේක්ෂා සාගත බව. ධම්ම විජේ සම්බොජ්ජංගයත් එක්ක විරිය, ඒ වගේම සෙසු සම්බොජ්ජංග ඔහුගේ හටගෙන ටිකෙන් ටික සමාධි සම්බොජ්ජංගය ඔස්සේ උපේක්ෂාව දක්වාම මොහුගේ මේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. පින්නතුනි, ධම්මානුපස්සනාව වැඩි මේ ප්‍රතිඵල විදියට ඔහුට අර අසා දැනගත් චතුරාර්ය සත්‍ය, දුක කියන්නේ මේකයි, මෙන්න මේ ස්කන්ධ පංචකය, නැත්නම් මේ ඇස ආදී ආයතනවල මුල් හට ගැනීමටයි දුක සත්‍ය කියලා කියන්නේ. ඒ පිළිබඳව අනවබෝධයෙන් අපේ අවිද්‍යාවෙන් හිටියොත් මේක දුක සමුදය බවට පත්වෙනව නේද, පංචපාදන ස්කන්ධය බවට පත්වෙනව නේද, එහි ආසාවක් ඇති වෙනව නේද කියලා දුක සමුදය සත්‍යයක් දකිනවා. අන්නේ පංචපාදන ස්කන්ධයටම ආසා නොකිරීම දුක නිරෝධය විදිහට දකිනවා. ඒ නිරෝධ කරන මාවත ඔහු දකින්නේ සමත විදර්ශනා මාවත විදිහට, නැත්නම් ආරස්මික මාර්ගය විදිහට. පින්නතුනි, මෙන්න මේ ධර්ම මාර්ගය ඔස්සේ ඉදිරියට යන කෙනාගේ ජීවිත වෙනස බුදුරජාණන් වහන්සේ දක්වනවා. මොහු ආරස්මික මාර්ගයේ ඉන්නකොට ඔහුගේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සතර ඍද්ධිපාද වැඩෙනවා. ඔහුට මේ සඳහා ඡන්දයක්, විරියක් ඔහුට ඇති වෙනවා. සතර ඍද්ධිපාද විදියට, විරිය විමර්ශා විදියට. ඒ විතරක් නෙවෙයි, මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා වලින් ජීවිතය සකසා ගන්න, සතර ඍද්ධිපාද වලින් පෝෂණය වෙන මේ තැනැත්තා සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩනවා. අකුසල් දුරුකරන්නටත්, කුසල් වඩන්නටත් හතරාකාරයකින් තියෙන උත්සාහය. තවදුරටත් ඉදිරියට යනකොට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ජීවිතයේ ප්‍රමුඛත්වය බවට, අධිපතිය බවට පත් වෙන්නේ මේ සද්ධා ඉන්ද්‍රිය ධර්ම. ඒව බල ධර්ම වටත් පත් වෙනවා පංච බල විදියට. එතනින් නොනවති ඔහු බොජ්ජංග ධර්ම තමන්ගේ මුළු ජීවිතයේම හසුරවන ක්‍රියාදාමය බවට පත් වෙනවා. මෙන්න මේ සත්‍තිස් බෝධිපාරසික ධර්ම සම්පූර්ණත්වයට පත් වෙන්නේ කොහොමද? මේ ඇස කියන්නේ මොකද්ද කියන එක දැනගත්තු කෙනා. ඇස කියන්නේ මොකද්ද? ඇස කියන්නේ බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සප්පටිබෝධයක්. ඒක පෙරණොති විහටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන දෙයක්. ඒ ඇස කියන එක රූපය, විඥාණය, ස්මරසය ආදී කාරණාවල එකතුවකින් හටගන්න දෙයක්. ඒක අත්විඳිනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මෙන්න මේ අරමුණක් අපි අත්විඳිනකොට, හඳුනා ගන්නකොට, තේරුම් ගන්නකොට, ඒ පිළිබඳව කතාවක් කරනකොට අර මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා, නිරුද්ධ වෙච්ච ස්වභාවයක් මතයි තමන් මේ දැන් සාකච්ඡා කරන්න කියලා දැනගත්තොත් තමා දන්නව තමා දුක් විඳින්නේ නැයි, එහෙනම් ඉක්මනින්ම දුකෙන් නිදහස් වෙන ඕන කියලා සම්මාදිටිටපත් වෙලා මේ ධර්ම මාර්ගයේ එයා ධර්මයේ හැසිරීම ජීවිතයේ ප්‍රමුඛත්වයට වඩපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ ජීවිතයේ දිවෙන ප්‍රධානතම කරුණ බවටපත් වෙන්නේ සමත විදර්ශනා කියන මේ යුගනද්ද වශයෙන් වඩන ක්‍රියාදාමය. එකතකින් හිත සමාධිමත් කරනවා, අනිත් පැත්තෙන් විදර්ශනාවෙන් බලනවා. සති නිමෙත් ඉඳගෙන වර්තමානයේ හිත තියාගෙන හිත ටිකෙන් ටික දියුණු කරගන්න මේ තැනැත්තා. එතනින් නොනවති හොඳ කුසල අරමුණු වල කාලයක් ඉන්න මේ තැනැත්තා තවදුරටත් සතර සතිපට්ඨානය තුළ සතිමත් බව දියුණු කරමින් හැම වෙලාවෙම ඔහු කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියලා බලන්න හුරු වෙනවා. මෙහෙම බලන්න බලන්න පින්නතුනි, එතනත්තා අභ්‍යන්තරයේම නිවෙන සැනසෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙතනත්තා දුක නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එවාගේම බාහිර මත යැපෙන්නේ නැති ඒ පුද්ගලයාටම ආවේනික වෙච්ච ආධ්‍යාත්මික සෝයක් සතුට ලබන ක්‍රමයක් හඳුනාගත්තෝ ඒ මාර්ගය ඔස්සේ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ අවස්ථාවේදී මේ පුද්ගලයාට විශේෂ ඥානයක් ලැබෙනවා. මහා සලායතනික සූත්‍රය දැක්වෙනවා. සම්මා දිට්ඨිය ඉඳගෙන ආරසංග මාර්ගය ආදී කරුණ සම්පූර්ණ කරනකොට සමද විදර්ශනා භාවනා වඩනකොට මේ තැනැත්තාට පේනවා යම් කිසි නොනැති පුද්ගලයෙක් විසින් තම විශිෂ්ටතම ඥාණයෙන් තමන්ට ලැබෙච්ච නුවණින් ඥාණයෙන් යමක් දැනගත යුතු නම් කිසියම් දෙයක් පිරිසිඳ දැනගත යුතු නම් ඒ මොකද්ද කියන්නේ බොහෝ දන්නවා. මොකද්ද පිරිසිඳ දැනගත යුත්තේ? පංච උපාදානස්කන්ධය කියන කාරණය දන්නවා. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම යම් කිසි දෙයක් ගැන හිතමින් ඉන්නවා නම් ඒ හිතන අවස්ථාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් කියන එක දකිනවා. ඒක පෙරපසන වී මේ මොහොතේ හටගෙන ක්‍රියාත්මක වන ස්වභාවයක් කියලා දකිනවා. දකින්න දකින්න මොකද්ද වෙන්නේ? එයා තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් තේරුම් ගන්නවා අත්හරින්න ඕන කාරණා දෙකක් තියෙනවා නුවණින්. මොකද්ද? අවිද්‍යාව සහ භවතණ්හා කියන කාරණා දෙක. මෙහි යථා ස්වභාවයේ නොදැනීම කියන කාරණා අයින් කරන්නට ඕන. ඒ වගේම භවය මේ මොහොතේ තමවට ලෝකයක් තියෙනවා කියන මේ භෞතිකත්වයේ මත නැත්නම් මානසිකත්වයේ මත ගොඩනගාගෙන ඉන්න මේ සිහින ලෝකය භවය කියන එකේ නිසරුතාවයේ මේ තැනත් අවබෝධ කරගන්නවා. ඔහු නුවණ පහළ වෙන්න වෙන්න මොකද්ද වෙන්නේ? ඔහුගේ මේ අවිද්‍යාව සහ භව තණ්හාව දුරු වෙන ස්වභාවයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල විදිහට කෙනා දකිනවා යම්සි නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටතම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් මොකක්ද ඒ වඩන්න තියෙන්නේ? ඒ තමයි සමත විදර්ශනා කියන කරුණ හො දකිනවා. හිත සමාධිමත් කිරීමත් ඒ සමාධිමත් වෙච්ච සිතින් මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී කරුණෝ විහටගෙන නිරුද්ධ වෙනවා කියන එක මේ තැනැත්තා දකිනවා. දකින දකින මේ තැනැත්තා විද්‍යා විමුක්තිය කියන සාක්ෂාත් කිරීමට මේ තැනැත්තාට ඉගෙන ටිකපත් වෙනවා. පින්නතුනි අපි ඇස කන ආදී ආයතන තේරුම් ගත්ත කියලා කියන්නේ දුක්ඛ සත්‍ය තේරුම් ගැනීම නැත්නම් ස්කන්ධ පංචකය තේරුම් ගැනීම. ඒක තේරුම් ගත්තු පමණට අපේ හිතේ අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙන නම් වඩන්නට ඕන සමත විදර්ශනා මේ මාර්ගයයි. මේ මාර්ගයේ වඩන්නට නම් අපි පින්නතුනි මේ සම්මා දිට්ඨිය කියන එක ඇත්තටම තමාගේ ඇසට මොකද්ද වෙන්නේ? ඇසෙන් මොකද්ද කෙරෙන්නේ? රූපේ ස්වභාවය මොකද්ද? කන කියන්නේ මොකද්ද? මේ හැම දෙයකම තියෙන යථා ස්වභාවය තේරුම් ගන්නට ඕන. මේ හැම දෙයක්ම සුඤ්ඤෝ ගාමෝ කියන විශේෂ පදයකින් විස්තර වෙනවා. හිස්සු ගමක් මේ. ඒ හිස්සු ගමයි අපි මේ මන ආයතනයෙන් අද අරගෙන ඒකේ පුද්ගලයන් ආරෝපණය කළා. අපි මේ ජීවිතයක් රඟ දක්වන්නේ මේ හිස්සු ගමක කියන කාරණේම දකිනවා. මේ කියන්නේ පින්නතුනි පටිච්ච සමුප්පාදය දන්නා නුවණ. ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති කියන කාරණය. හේතු ඇති කල්ලි හටගෙන හේතු නැතුවම හැම වෙලාවෙම නිරුද්ධ වෙන චක්කායතන ආදී ආයතන ලෝකයක්, රූපාදී අරමුණු ලෝකයක්, චක්කු විඥානාදී විඥාන ලෝකයක්, ස්පර්ශ ලෝකයක්, වේදනා ලෝකයක් මේ විඳින්නේ කියන අවබෝධය දැක්කොත් දකින්න දකින්න තැනැත්තාට ජීවිතයේ ප්‍රධානතම සිහි කිරීම බවට පත් වෙන්නේ මේ සීලම ධර්මයන් යම් කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන අවබෝධයට යනවා. හේතු නිසා යමක් හටගත්ත නම් ඒ සියල්ල හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. පින්නොතින් මේ තැනැත්තා සතර සතිපට්ඨානය තුළ වාසය කිරීමේ ප්‍රතිඵල විදියට ඒ තැනැත්තා එන්න එන්නම රූපෙන් නිදහස් වෙනවා. එන්න එන්නම අභ්‍යන්තරය තුළ සංසිඳන කෙනෙක් බවට පත් වෙනවා. ඇතැමිට හොඩ රූපයක් දැකලා ටික වේලාවක් අවිද්‍යාව හිත බැසගෙන තියෙන පුළුවන්. නමුත් වහාම හෝ හරියට ඇසිපිය ගහන මොහොතක් වගේ ඊටාම ටික කාලයකදී ඒ අවිද්‍යාවෙන් ඒ තෘෂ්ණා දෘෂ්ටි වලින් හිත මුදවාගෙන හිත උපේක්ෂාටපත් කරගන්නවා. කනට ශබ්දයක් ඇහෙන්න පුළුවන්, ඒ ශබ්දයෙන් ඔහු මුලා වෙන්න පුළුවන්. හැබැයි අසුරසනක් ගහන මොහොතකදී ඔහු මේ මුලාවෙන් මිදලා නැවත අවබෝධයෙන් උපේක්ෂා විසිත පිහිටුවා ගන්නවා. නාසයට එන ගඳ සුවඳ හරියට නෙළුම් පතක තියෙන දිය බිඳක් බිමට වැටෙනා වගේ ඉතාම සුළු කාලයකදී ඔහු මේ අවබෝධයටපත් වෙලා ගඳ සුවඳ පිළිබඳව තියෙන තෘෂ්ණාව දුරු කරගන්නවා. හිත උපේක්ෂාවට පිහිටුවා ගන්නවා. ඒ වගේම දිවටගත්තු කෙලස් ස්වල්පයක් වහාම දිවෙන් නික්මෙන්නා වගේ ඉතාම සුළු මොහොතකදී දිව අරමුණු කරගෙන ඇතිවෙච්ච රසය පිළිබඳව තියෙන ආසාව දුරු කරනවා. ශක්තිමත් පුරුෂයෙක් දිගු කළ අතක් ලං කරන කාලය මෙන් ලං කළා හකුලල තියෙන අතක් දික් කරන වගේ ඉතාම සුළු වේලාවකදී ශරීරය පිළිබඳව ස්පර්ශ නිසා හටගත්තු තෘෂ්ණා දෘෂ්ටි ආදිය ඔහුට දුරු වෙන්න ඉතාම සල්ප මොහොතයක් ගත වෙයි. මනසට අරමුණක් එනවා නම් ඒ අරමුණක් ස්ථිර දෙයක් නෙවෙයි, ඒකත් හේතු නිසා හටගෙන, ඒක සංස්කාර නිසා හටගෙන, නැත්නම් ස්පර්ශ නිසා හටගෙන, නැත්නම් වේදනා සංඥා සංකාර නිසා හටගත්තු මේ ස්වභාවය එතනම නිරුද්ධ වෙනවා කියන එක ඔහු දකින්නට, ඔහුට දකින්නට ගත වෙන කාලය හරියට ගිනියම් වෙච්ච යකඩ භාජනයකට වතුර බිඳක් දාලා ඉතාම ක්ෂණයකින් ඒක විහිදෙනා වගේ ඔහු ඉතාම ඉක්මනින් මේ හිතට එන අරමුණු පිළිබඳ අවබෝධ කරගෙන එහෙත් ඔහු අනිත්‍යතාවය දකිනවා. පින්නොතින් අපි මේ තරම් මනස ශක්තිමත් කරගන්න දක්ෂුණොතින් අපට මේ ලෝකයක් ජය ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ වටිනාකම වැඩි කරගන්න, අපි ස්වාධීන පුද්ගලයන් බවට පත් කරන්නට, අප කිසිදු බාහිර පුද්ගලයෙක් මත අපේ සතුට තීරණය කර නොගෙන බාහිර සාධක අපේ සතුට හෝ දුකට හේතු වන කාරණා බවට පත් කර නොගන්නාසේ සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික සුවය, මානසික නිදහස, විමුක්තිය, ආත්ම සාක්ෂාත්කරණයයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරන්නේ. මෙහි ප්‍රතිඵල විදියට පින්නතුනි, ඇස කන ආදී ආයතන වලට යම්කිසි ප්‍රිය අමනාප දෙයක් ඇති වුණොතින් ඔහු ඉක්මනින්ම ලැජ්ජාවට පත් වෙනවා. අනේ මං වගේ ශ්‍රාවකයෙකුට මේ වගේ දෙයක් ගැලපෙන්නේ නැහැ, මං මේ සතුටුනේ, මං මේ දුක්ුනේ මගේම හිතට නේද? බාහිර රූපයක් දිහා බලාගෙන රූපයකට සතුටුණා නම්, රූපයකට දුක්ුණා නම්, ඊර්ෂ්‍යා කරා නම්, රාගයක් ඇති කරගත්තා නම්, දොස් නැගුවා නම්, යම්කිසි කෙනෙකුට පාඩමක් උගන්වන්න කියලා ගියා නම්, මම එයාට හොඳ දෙයක් කිව්වා කියලා කියනවා නම්, මේ හැමදේම කළේ මගේම හිතට නේද? මගේම ස්කන්ධ පංචකයත් එක්ක නේද මේ ගනුදෙනුව කළේ කියලා යාළුකෝ ලැජ්ජාවකට පිළිකුලකටපත් වෙනවා. ඔහු වහාම නිවැරදි දැක්ම තුලටපත් වෙලා සිහිය නොවන තුල හිත පිහිටුවා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මෙතනත්තා වඩ වඩාත්ම ධර්මමාර්ගය ඉදිරියට යාමේ ප්‍රතිඵලයක් විදියට ඔහු අවිද්‍යාව දුරු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විද්‍යාවෙන් ප්‍රඥාලෝකයෙන් බැබලෙන පුද්ගලෙක්සේ ඔහු තමන්ගේ ආයතන සියල්ලක්ම ඉතාම ඉහළ මට්ටමට පත්පාත්‍යාගත්තු නියම කුසලතාවයේ තියෙන බුදුදහමෙහි සක්කෝ කියලා කියන්නේ මෙන්න මෙතෙන් පිනතුණි. ආයතන කුසලතාවයට ඇස ආදී නැත්නම් චක් ආයතන, සෝත ආයතන ආදී මේ ආයතන පිළිබඳව තියෙන දක්ෂතාවයයි ස්කිල්ෆුල්නස් එකයි නියම දක්ෂතාවය, නියම කුසලාණය හිමිවෙන ස්ථානෙ විදිහට දක්වන්නේ. ඒ මොකද්ද? ඒ තමයි ඒ තැනැත්තා නිසිසේ ප්‍රඥාවෙන් සිහියෙන් නුවණින් අඛණ්ඩ වෙන දක්ෂණෝතින් ඒ තැනැත්තා ඇස ඉතාම ප්‍රසන්න කරගෙන තියෙන්නේ. ඔහුට දකින රූපය ඔහුට කර්මයෙන් නිර්මාණය වෙච්ච රූපයක් වුණත් ඒ රූපය ඔහුට ඕනනම් කැමති විදියට තමාගේ මනසට කැමති ආකාරයට හසුරුවා ගන්නට පුළුවන්. ඔහුට අප්‍රසාදයට ලක්වන අරමුණක් දැක්ක ඒක ප්‍රිය විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රියමනාප දෙයක් ඔහුට පිළිකුල් විදියට ඕනනම් මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, පිළිකුල සහ නොපිළිකුල තියෙන දෙකම දුරු කළා ඔහුට ඕනම දෙයක් උපේක්ෂාසහගතව ඕනනම් එහෙම බලන්නත් පුළුවන්. පින්නතුනි සාමාන්‍යයෙන් ඇස කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්ත තැන ඉඳන් ටිකෙන් ටික අපේ හිත දියුණු කරලා කොයි තරම් ඉහළ තලයකට බුදුහාඳුරෝ අපිව උන්වහන්සේගේ ධර්මය තුලින් අරන් යනවද පින්නතුනි මුලදී අපි සොතමේ ඥාණයෙන් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ආරම්භ කරපු මේ ධර්ම මාර්ගය අවසානට යනකොට පින්නතුනි එය අපේම අත්දැකීමක් බවට පත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වගේ යම්කිසි කෙනෙක් පෙනී සිටල අපට අපේ මතය අපේ දැක්ම වෙනස් කරන්න ගියත් ඔහුටවත් ඒ දාට ඒ අදහස වෙනස් කරන්න බැරි වෙනවා. ඇයි ඒ අපේම ප්‍රත්‍යක්ෂයක් බවට මේ ධර්ම මාර්ගය එදාට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි කායික වූත් මානසික වූත් දුකෙන් නිදහස් වෙන මාර්ගය. එහි අවසාන ප්‍රතිඵලය නම් පින්නතුනි අපේ හිතට කුමන අරමුණක් ආවත් අපි දක්ෂ වෙනවා මේ එන අරමුණ මේ ඇහැට පේන රූපය මේ දැන් හඳුනාගන්නේ ඇසෙන් නෙවෙයි මේ හඳුනාගන්න වෙලාවේදී ඒ රූපේ නිරුද්ධ වෙච්ච දේ මගේම මනසිනුයි මේ හඳුනාගන්නේ කියලා මෙයා දක්ෂ වෙනවා. පින්නතුනි මෙන්න මේ අවබෝධය අඛණ්ඩව තියාගන්න දක්ෂ වුණොතින් ඔහු හැම වෙලාවෙම තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තට හැරිලා ඉන්නේ. බාහිර කෙනෙකුට ඔහුට දුකක් අස්සපක් අදින්න බැරි වෙනවා. හැබැයි එකෙන් කියන්නේ බාහිර ධර්මයේ දන්නේ නැති ලෝකයේ තුල ඔහු විශේෂ කෙනෙක් වෙන්න බාහිර උත්සාහ කරනවා කියලා. ඔහු සාමාන්‍ය කෙනෙක් වගේ සමාජය තුල ජීවත් වෙනවා. කායිකව යුතුයකම් කරමින් තමන්ගේ යුතුයකම් මැනවින් තේරුම් අරගෙන වෙනදටත් වඩා යුතුයකම් කරමින් පින්කම් කරමින් මේ සියල්ලක්ම කරන අතරින් ඔහු මානසිකව ජීවත් වෙන්නේ මේ ධර්මයන් සමග. මේක තමයි ඔහුගේ තියෙන සුවිශේෂත්වය. හරියට විලක මඩෙහි ඇති වෙලා වතුරෙන් ඉක්මලා මඩ නොගෑවී ඉන්න පියුමක් වගේ නෙළුමලක් වගේ පද්මයක්සේ පද්මාකාර ජීවිතයක් මේ තැනැත්තා ගත කරනවා. සාමාන්‍ය සමාජයේ ඔවුනොවුන්ගේ යුතුයකම් මැනවින් ඉටු කරමින් ඒ වගේම අනිත් අය සමග නොගැටි අනිත් අයට පහසුවක් සලසන ගමනේ මොහු මේ ධර්ම මාර්ගය යන්නේ. ඇයි ඒකට හේතුව? ඔහු දන්නවා. ඔහු ජීවත් වෙන සමාජයට පිටුපාල යන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්ම මාර්ගය යන්න නම් තමගේ යුතුයකම් මැනවින් ඉටු කර පමණටයි තමාට මේ සඳහා පහසුකම් ටික ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ ධර්ම මාර්ගය යන බාධාවක් වෙනවා. තමාගේ ධර්ම මාර්ගයේ ඉදිරියට තමා පෙරමුණේ තබා ගත්තොත් ඊට ප්‍රමුඛත්වයේ දුන්නොතින් ඔහු ඊට හානි වෙන දෙයක් කරන්නේ නැහැ. gedara doradi අනිත්‍ය සමග ගැටුම් ඇති කරගන්නේ නැහැ. මගතොටේදී අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. හැකිතාක් දුරට ඒව අවම කරගෙන අනිත්‍යයටත් මෛත්‍රී සාගතව කටයුතු කරමින් ඒ විතරක් නෙවෙයි අනිත්‍යයටත් මේ තමා දන්න ධර්මය මේ තමා නිදහස් වෙන නිවන සඳහාම මාවත අනිත්‍යයටත් හැකිතාක් දුරට කියා දෙමින් විශාල කරුණාවකින් ඔහු කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි මේ ධර්ම අවබෝධයට පත් වෙච්ච උත්තමයන් වහන්සේලා රහතන් වහන්සේලා කොහොමද ක්‍රියා කළේ? උන්වහන්සේලා ක්‍රියා කළේ පින්නතුනේ. උන්වහන්සේලා ජීවත් වුණේ රහත් වුණාට පස්සේ තමන් වෙනුවෙන් නෙවෙයි. මේ ලෝකේ වෙනුවෙන්. උන්වහන්සේලා කතකීචය ඕහිත බාර අනුපද සදත්ත ඒ වගේම පරික්ෂින භව සංයෝජන කියපු විදිහට මේ සසර භව සංයෝජන සපුරා බිමින් තබපු උත්තමයන් වහන්සේලා එහෙත් උන්වහන්සේලා තවදුරටත් ජීවත් වුණා. මේ ලෝකයට බත්හන්දක් හරි බෙදලා සුගතිකාමි වෙනට අනිත්ට උදව් කරන්නට. ඒ විතරක් නෙවෙයි මේ තමා නිවුණු සැනසුණු දහම ලෝකෙට දේශනා කරලා ලෝකයේ මිනිස්සු දුකෙන් නිදහස් කරන්න. ඒ වගේම උන්වහන්සේලා වැඩ සිටියේ මේ සද්ධර්මයේ චිරස්ථිති සඳහා තව බොහෝ කලක් මේ ධර්මයේ ලෝකයේ වෙත ගෙන යන්නට යම් කිසි වැඩ පිළිවෙලක් කරන්න තියෙනම් අන්න ඒ සඳහා උන්වහන්සේලා මේ ලෝකයේ තුල ජීවත් වුණා. පින්නතුනි මෙන්න මේ ආධ්‍යාත්මික ගමන් මඟ අපි දිනෙන් දින පිරිසිදු කරගන්නට ඕන. අපි සාමාන්‍යයෙන් ඥාතියන්ට යුතුයකම් ටික කරලා සාමාන්‍ය විදියට දානයක් දීලා සාමාන්‍ය විදියට සිල් රැකලා විතරක් ඉඳලා පින්නතුනි ප්‍රමාණවත් නැහැ. අපි ඊට වඩා බුද්ධියක් ඇතුව මේ ලෝකෙට ඉපදෙච්ච අය. අපි ඊට වඩා ශ්‍රේෂ්ඨ දර්ශනයක් තියෙන සමයක ජීවත් වෙන අය අපි. අපි පින්නතුනි මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන මාර්ගය තේරුම් ගන්නට ඕන. යම් කෙනෙක් අපට අකමැති දෙයක් කරනකොට ඒ වෙලාවේ ඇති වෙන දුකෙන් නිදහස් වෙන අපි දක්ෂ වෙන්නට ඕන. අපේ ශරීරයට වෙනසක් වෙන්න පුළුවන්. ලෙඩ දුකක් වෙන්න පුළුවන්. කායික වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වේදනාවෙන් දුකෙන් නිදහස් වෙන මාර්ගය අපි තේරුම් ගන්නට ඕන. අපි ඊටාම කැමැති ඥාතිවරයා අපේ ඇස් දෙක ඉදිරි පිටදීම අපෙන් වෙන් වෙලා යන්නට පුළුවන්. අපිට අහිමි වෙන්න පුළුවන්. යන අපිත් එක්ක අමනාපෙල යන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේදී කොහොමද ඒක දුකක් නොවන විදියට අපි අපේ ජීවිතය ඉහළ මට්ටමේ තියාගන්නේ? ඒ වගේම මේ ලෝකේ තියෙන බරපතලම රෝගියා අපේ ශරීරයට ඕන වෙලාවක හැදෙන්න පුළුවන්. ඒ වගේම අපේ යම් අවස්ථාවක මේ තියෙන සියලුම සම්බන්ධතා සම්පත් අතහැරලා එක මොහොතින් අපට මේ සියල්ලක් මමතක කරලා ඇස් දෙක පියාගෙන සිද්ධ වෙනවා. අන්න ඒ මොහොතට අපට තියෙන එකම පිළිසරණ ඒ දුකේ නිදහස් වෙන තියෙන මාවතයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. ඒක හුදෙක මරණාසන්න මොහොතේ නිදහස් වෙන දුකක් නෙවෙයි. අපිට මේ අවබෝධය ලබා ගත්තොත් ඒ ලබා ගන්න පමණට ඒ මොහොත තුළදීම විද්‍යා විමුක්තියට පත් වෙන්න පුළුවන් මාවත බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළේ. අද අප සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ මහා සලායතනික සූත්‍රය. ඇස්කන් ආසාදී ආයතන 6 පිළිබඳව දේශනා කරපු ප්‍රධාන සූත්‍රය නැත්තම් ආයතන පිළිබඳව වූ ප්‍රධාන සූත්‍රය අපිට ලෝකයක් නිර්මාණය කළ දෙන ආයතන මේ ඇස්කන් ආසාදී ආයතන. ඒ ආයතනවල ස්වභාවයට අනුවයි අපට මේ රූපාදිය පේන්නේ. ඒ නිසා හිතන්න එපා අපට ඇසට පේන දේ අනිත් හැම දෙනාටමත් ඒ වගේ පේනවා කියලා. මනස ලෝකයේ කිසියම් සමානාත්මතාවයක් තියෙන පුළුවන්. නමුත් පින්නතුනේ මේ විශ්වය අනිත් සත්‍යයන් එක බලනකොට විශාල වෙනසක් මේකේ පේනවා. එක සත්‍යයකට විත්‍යයක් වන අවස්ථාවක් ගියක් වෙන දෙයක් වෙන සත්‍යයකට ඒක හිස් භූමියක් විදිහට පේන්න පුළුවන්. එක්කෙනෙකුට වතුර ජලාශයක් විදිහට ලස්සන වතුර ටිකක් බොන්න වතුර ටිකක් විදිහට පේන ජලාශය වෙන සත්‍යයකට එතනම කාන්තාරයක් විදිහට වැලි කතරක් විදිහට පේන්න පුළුවන්. එක කෙනෙකුට වතුර භාජනයක වතුර පිරෙල පේනකොට තවත් කෙනෙකුගේ ඇසට ඒ නිර්මාණය කළ දෙන චක්ඛායතනයට ඒක හිස් කලයක් විදිහට පේන්න පුළුවන්. එක කෙනෙකුට ලස්සන විලක් වශයෙන් පේන වතුර ටික වෙනත් කෙනෙකුට ලේසැරව වශයෙන් පේන්න පුළුවන්. මෙන්න මෙවැනි ලෝකයක් පින්නතුනේ අපි අත්විඳින්නේ. ඒ නිසා මේ ලෝකෙන් අපි නිදහස් වෙන්නට ඕන. මේ අවිද්‍යාවෙන් නිර්මාණය කළ දීපෝ මේ ලෝකෙන් නිදහස් වෙන්නට නම් මේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත පරිසම්පාද මිශ්‍රිත මේ ඇතිවීම නැතිවීම සංඛ්‍යාත වූ මේ ලෞතුරු ධම අපි ශ්‍රවණය කරන්නට ඕන. ඒ අහන ධම පින්නතුනේ හැකි තාන් දුරට හිතේ තියාගෙන අපි මේ ජීවිත කාලය තුළදීම කායික වාචික සංවරය ඇති කරගෙන ආරස්නික මාර්ගයේ වැඩමින් සතර සතිපට්ඨානය තුළ පිළිඩලා සතර රීතිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සම්පූර්ණ කරමින් අපි සත්‍යබොජ්ජංග වැඩමින් විද්‍යා විමුක්තිය කරා දිනපතාම අපි පියවර සමානට වන. ඒ නිසා අපිට ලැබිච්ච මේ අතිශය දුෂ්කර අවස්ථාව දුර්ලභ අවස්ථාව භාග්‍ය සම්පන්න අවස්ථාව හැම මොහොතක්ම පිනතුනේ අපට හුඟක් වටිනවා. ඒ නිසා ගතවන හැම තත්පරයක්ම සිහියෙන් නුවණින් ගත කරන්න. එක මොහොතක්වත් අපතේ නොවන විදියට අපේ ජීවිතය කළමනාකරණය කරගන්නට අපේ කාලය කළමනාකරණය කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අපි එදිනෙදා සිදු කරන සියලු පින්කම් අපි ඉලක්ක කරගන්නට ඕන. මෙන්න මේ ආධ්‍යාත්මික කටයුත්ත සඳහා අපට පහසුකම් සලසන්නට ඉඩ සකස් කරගන්නට පහසුකම් ටික සලසා ගන්නට උපකාරයක් වෙනසයි අපේ දෛනික ජීවිතේ හැම දෙයක්ම කළ යුත්තේ. ඒ ප්‍රාර්ථනාව ඇතුව ඉතින් එහෙම කටයුතු කරන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. එහි ප්‍රතිඵල විදියට මේ අස්කන්නාසාදී ආයතන ලෝකෙන් නිදහස් වනටත් ඒ වගේම තමාගේ අවබෝධයෙන් මත තිහිටලා හැම මොහොතෙම සිහියෙන් නුවණින් සමති දස්නාදික පුහුණු කරමින් අවසාන වශයෙන් අපි කුමන ආයතනයෙන් කුමක් අත්විඳත් ඇසින් රූපයක් දැක්කත් දැකලා අවසානයේ අපි හදාගත්තේ ස්කන්ධ පංචකයක් කියන එක අපි දැක ගන්නට ඕන. මේකේ ආයතන මේ පංච ආයතන එක ආයතනයක ක්‍රියාකාරීත්වයක් අනිත් ආයතනයෙන් කරන්න බෑ. එක ආයතනයෙන් කළා ස්කන්ධ පංචයක් නිර්මාණය කළා එතන මේක නිරුද්ධ වෙලා යනවා. නමුත් මනසට සුවිශේෂ හැකියාවක් තියෙනවා. අනිත් ආයතන හැම දෙයකින්ම ගන්න දේ සම්බේ ධම්මා මනෝ විඥාන දහසියා විඤ්ඤාණ කියපු විදිහට මනසින් ඕනම දෙයක් තුන් කල්හි ඕනම තැනක දෙයක් අරමුණු කරන්න පුළුවන්. ඒක මනසේ සුවිශේෂ හැකියාවක්. නමුත් එහෙම සිහි කිරීමත් අනිත්‍යයි. එහෙම සිහි කරන මනසත් අනිත්‍යයි. එහෙම සිහි කරන ඒ මනස හා සම්බන්ධ වූ ස්කන්ධ පංචකයත් පටිච්චසමුප්පාදය මත හේතුඵල ධම මත හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එක අපි දැක ගන්නට, දැන ගන්නට දක්ෂ වෙන්නට ඕන. එවිට කිසිවක් අපි සාර වශයෙන් ගන්නෑ. සියල්ලක්ම ශූන්‍යයි. ඒ වගේම කිසිවක් නිමිති වශයෙන් බැස ගන්නෑ. අනිමිත්තයි. ඒ කිසිම දෙයක් ප්‍රණිදි විදියට, සාර විදියට, හරයක් විදියට ගන්නෑ. හිස් ගමක් විදියට මේ මුළු අධ්‍යක්ෂින් සමුදායම දකින නිවහල් නිවුණු සැනසුණු පුද්ගලෙක් බවට පත්වෙනට මාර්ගයයි බුදුරජාණන් වහන්සේ මේ අපට දේශනා කරන්නේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට ඔබගේ ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් තුළින් ජනිත කරගත් තව පුණ්‍ය ඵලයෙන් ඔබ හැම දෙනාටම මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පතිය සැලසී මේ ධර්ම මාර්ගයේ වඩ වඩාත්ම ඉදිරියට යන්නට ඔබට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. මේ උතුම් පුණ්‍ය ඵලය කිසියම් සත්‍යයක් පින් බලාපොරොත්තු වෙන සිටිත් නම් ඒ සියලු දෙනාද මේ පිණින් සුවපත් වෙත්වා. අපේ මෙලොව ජීවිත සුවපත්ව, සසර ජීවිත සුවපත්ව, ඉක්මන් භවයකදී සියලු දුකේ නිදහස් වෙනට මේ සියලු පින්කම් ඔබ අප හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් බයං පන්තාච නිබ්බයං සෝඛම් පන්තාච නිසෝඛම් හොන්තු සම්මේපි පානිනෝ.